ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සැලැවත් පින්තුනි ආනන්ද සිනිවරත්න මහත්මයා මාසිකව හැම මාසෙම 17 වෙනි දින සිදු කරන දානමය පින්කමයි අද දිනත් මේ මහා ශ්‍රද්ධාවෙන් සිදු කරන්නේ අද වෙනි දවසක මේ පරිලෝකසපත් වුණු දෙහිනේ සිනිවරත්න වනා මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිස ආනන්ද මහත්මයා සියතින්ම මහා ශ්‍රද්ධාවෙන් කෘතවේදීත්වයෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබතුමා මහත් ධර්මිකව ශ්‍රද්ධාවෙන් උපයන මේ ධනය දාන වස්තුවක් බවට පරිවර්තනය කරලා ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරන අවස්ථාව. අපේ ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට ඒ වැඩි සිටින ස්වාමීන් වහන්සේලා වගේම මේ සම්බුද්ධ ශාසනයට මුලින් ඇතුළත් වෙච්ච ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ පටන් මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළා මේ සම්බුද්ධ ශාසනයට ජීවේ ලබා දීපෝ ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අපි සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගිහි සම්පත් සියලන් මත්තරලා ආධ්‍යාත්මික දියුණුව සඳහා මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙච්ච කෙනෙක් උන්වහන්සේලා තමන් වහන්සේගේ ජීවිතය ආධ්‍යාත්මිකව පෝෂණය කරගන්න වගේම ලෝකයාට මේ ධර්මයේ දේශනා කරන්නටත් ඒ ධර්මයේ මතු පරපුරට දායන කරලන්නටත් පරපුරෙන් පරපුරට මේ උතුම් සදහම් පණිවිඩය ලෝකයේ තුල ගෙන යන්නටත් ඊමහා සේවාවක් කරනවා. ඉතින් එවැනි උතුම් මහා සංඝරත්නය අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වෙන කියන ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබේ දෑතින් සූදානම් කරු මේ දානය යොතුම් ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් ඉමාන් ශ්‍රද්ධාවෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මීට මාස 17කට කලින් මිය ගිය ඒ ආදරණීය ස්වාමි දියණිය දෙහිණි සිනිවරත්න නෝනා මහත්මියතුළු තමන් නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් සහෝදරයතුළු යම් ඥාතීන් පින බලාපොරොත්තුවකින් සිටින්නම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියන දානය සංසත කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම හොඳයි ඒ වාක්‍ය ප්‍රකාශ කිරීමත් සමගම පින්වතුන් සතුව පැවැති මේ දාණය සංසතු කොට පූජා වුණා. ඉතින් ඒ පූජාව තුළින් ඔබතුමාගේ ජීවිතයට ලොකු කුසලයක් රැස් වුණා වගේම ඒ පින් බොහෝ දෙනෙකුට අනුමෝදන් කරවීමේ හැකියාවක් තියෙනවා. සම්බුද්ධ ශාසනයේ විශේෂයෙන් අප මෙවැනි දාන ආදී පින් දාම් සිදු කරන්නේ සම්මා දිට්ඨිය තියෙන නිසා. නිවැරදි දැක්මක් ජීවිත දර්ශනයක් තියෙන කෙනෙක් තමයි මෙවැනි පින්කම් සිදු කරන්නේ. ඉතින් ආනන්ද මහත්මයා නිරතුරුව ධර්ම ශ්‍රවණය කරමින් සම්මා දිට්ඨිය දිනු කර ගන්නට ලොකු උත්සාහයක් දරන කෙනෙක්. මේ සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කර්මය පිළිබඳව තියෙන අවබෝධය, විශ්වාසය, ඒ වගේම හේතුඵල ධර්ම පිළිබඳව තියෙන අවබෝධය. කර්මය පිළිබඳව අවබෝධය තිබ පමණට අපි අකුසලෙන් මිදලා හැකිතාක් දුරට කුසල ධර්ම සිදු කර ගන්නවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් ජීවිතය අර්ථවත් කරගන්නවා. ඒ අතරනොත් ඉහළම ලෞකික උපසේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රිය භාවනා වැඩිම. මෛත්‍රියෙන් දිනු වෙන පමණට කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම අපේ ජීවිතය තුළ දිනු වෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණ දිනු වෙච්ච පමණට අනිත් පැත්තෙන් අපි සිල්වන්ත වෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලී වෙනවා. කෘතවේදී වෙනවා, ලෝකයට යහපත සිදු කරනවා. ඉතින් මේ යහපතෙන් අපට ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලය ජීවත් වෙන කාලයේදී සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට පුළුවන්. ඒ වගේ මරණයෙන් පස්සේ අපි සුගතිගාමි වෙනවා කියන ලොකු සහතිකයක් අපේ ජීවිත තුනට ලැබෙනවා. මේක තමයි මෙලම ඉපදෙච්ච කෙනෙකුට තියෙන ලොකුම රැකවරණය, ලොකුම ආරක්ෂාව, ලොකුම ඉන්සුරන්ස් එක වටපත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි වඩ වඩාත්ම මේ වෙන පින්කම් සිදු කරමින් බුදුදම් සංඝ කියන තෙරුවන් වෙත අප සමීප වෙනකොට ඊළඟට අපිට ලැබෙන අවබෝධය තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් හේතුඵල ධර්ම පිළිබඳ වූ දැක්ම අවබෝධය අපට දිනු කර ගන්න අවස්ථාව ලැබෙනවා. අපේ සිත මුල්ලලා යමක් කරනකොට ඒ සිතුවිල්ල ගැන අපි නිසි අවබෝධයක් නොතිබොත් අවිද්‍යාව පාදකව ඒ සිතුවිලි හටගත්තොත් අවිද්‍යාව මැකියා සංඛාරා කියන මේ සර්කල් එකට ගිහිල්ලා අපට ජරා මරණ ස්පර්ශ කරන්න සිදු වෙන බවත් ඒ වගේම මේ මොහොතේ බුද්ධිමත්ව විද්‍යාසහගතව හිටියොත් අවිද්‍යාවත් ඒ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ පරිසම්පාදයෙන් ඉවත් වෙනට සම්මා ප්‍රතිපදාවට ගමන් කරන්න පුළුවන් බවත් කියන මෙන්න මේ අවබෝධයයි හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. ඉතින් මේ අවබෝධය තිබ්බ පමණට අපි සම්මාදිට්ඨිය නොනවති සම්මා සංකප්පාදී අරසිංහ මාර්ගයේ සෙසු කරුණු සම්පූර්ණ කරගෙන ඇකිතාක් දුරට මේ හේතුඵල ධර්ම දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙහි කරමින් ඇකිතාක් දුරට මේ බාහිර ලෝකයේ සතර මහා බෝධ රූපවලින් නිදහස් වන්නටත් නැත්නම් රූපයන්තේ නිදහස් වෙන්නටත් ඒ වගේම ආභ්‍යන්තර චිත්ත චෛතසික නම් වූ නාමයන්තේ නිදහස් වන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඊළඟ ප්‍රතිපදාවසේ දේශනා කළේ සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. යම් වෙලාවක අපි සතිපට්ඨාන තුල වාසය කරනවා නම් ඒක අපට ලොකු රැකවරණයක්. ඒක පිතෘ විස්සෙහි වාසය කිරීමක් විතර දේශනා කළා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විස්සේ චරද කියලා. පිතෘ විස්සෙහි ඒ රැකවරණය තියෙන ආරක්ෂා සහිතව මාවතෙහි ඒ ෆීල්ඩ් එකේ ඒ ශේත්‍රෙහි භූමියේ වාසය කරන්න කියලා. ඉතින් අන්න එපමණට අපට මේ සම්මාදිට්ඨිය ආදී සම්පූර්ණ කරගෙන අපට මේ දුක් සමුදය නිදහස් කරන්නට අවස්ථාව තියෙනවා. මේ මාවත දේශනා කළේ උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසං කියලා. මේ දුකෙන් නිදහස් වෙන ඍජු මාවත, ඒ වගේම බිය සැක නැති නිදහස් නිවහල් මාවත විදිහට දේශනා කළේ මේ ආරස්තංගික මාර්ගය. ඉතින් ඒ ඔස්සේ ගමන් කරන්න අපි වඩා ආත්මදිස්ථාන කරගනිමු, කටයුතු කරමු. ඒ සඳහා උතුමාට, පවුලේ ඥාතීන්ට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයන් බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන දෙයින් නොන ඇතුළු එමියගේ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නූතුම් කුසල ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයක් සම්බුදු ශාසනයත් දෙවියන් විසින් බොහෝ කලක් රැකදෙක්වා කෙන ප්‍රතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි ආනන්ද මහත්මයා බොහොමත්ම සතුටට පත්වන්න ඉතින් ගත වෙච්ච මාස 17 පුරාම ඔබතුමා අප්‍රමාණ පින්දහම් සිදු කරගත්තා. ඉතින් ඒ මියගිය ඥාතිවරයෙක්ගේ ගුණ සිහිපත් කරලා පින්කම් කරන වගේම ඔබතුමාගේ ජීවිතයට ලොකු ආලෝකයක් සලසා ගත්තා කියලා බෙහෙවින්ම ආධ්‍යාත්මික සතුට සැනසීම ඇති කරගන්න. ඉතින් මේ සියලු පින්කම් වල බලයෙන් ඔබතුමාට වඩා වඩාත්ම මේ ධර්මයේ තුල ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බේතයෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සම්ව මංගලං රක්කන්තු සම්ව දේවතා සම්ව බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ව මංගලං රක්කන්තු සම්ව දේවතා සම්ව ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ව මංගලං රක්කන්තු සම්ව දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.